සන්දිත්තිය නිසා කට්ටිකේ කියලා නේද? නෑ තමයි නේද? දේශනා කරන ජාති ජරා ව්‍යාධි මේ වගේ දුක්ඛම් කරුණු වලින් පිරීලා කරන්නේ මොනවද? ඒව ලැබෙන දෙමයි. ඒකට කියනවා මොකද්ද? අනාරි පරිදේශය. පහත් සොයා බැලීම. ජාතිය රාජ්‍යාලි වර්ණානි දුක් තුල ඉඳගෙන ඒව ලැබෙන දේවල් හොයනවා නම් ඒකට කියනවා අනාරි පරිදේශය. ජාති ජරා මරණාදී ව්‍යාධි දුක් තුල ඉඳගෙන තේ ආදීන ජාති ජාති ජරා මරණ ධම්මේ සමන්නාගතෝ ජාති ජරා මරණ ධම්මේ ආදීනවං විදිත්වා අන්න මේ ඉපදීමේ ඉඳන් මේ ජීවිතේ ලොකු දුකක් තියෙනවා මෙන්න මේක දැනගෙන මේ ආදීනවේ දැනගෙන අජාතං අනුත්තරං යෝගක්කේමං පරිච්ඡේදය යම් කිසි කෙනෙකුට පුළුවන් නම් මේ ඉපදීමක් නැති උපදීම නැත්නම් අනිත් එකක්වත් නැති ජාති ජරා ව්‍යාධි දුක් නැහැ අන්න ඒ නිරුත්තර වූ නිර්වාණය හොයනවා නම් ඒකට කියනවා මොනවද ආර්ය පරිච්ඡේදය එතකොට නුහාදර ඉතින් ගහනවා ඉතින් මේ මම පොලිස් ආරංචියක් කියන්නේ මොනවද ජාති ධර්ම මොනවද ජරා ධර්ම කියන්නේ මොනවද මරණ ධර්ම කියන්නේ මොනවද ව්‍යාධි ධර්ම කියන්නේ කියලා හා මොනවද පුත්තවරියන් වික්‍රේ ජාති ධර්ම පුත්තවරියන් වික්‍රේ ජරා ධර්ම පුත්තවරියන් වික්‍රේ මරණ ධර්ම මොනවද දූ දරුවා මුදරුව ධන දාහන්‍ය තනතුරු ගෞරව සම්මාන බුමුණා රන් රෙදි මුතුමැණි මේ කියන්නේ මොනවද මේ මිනිස්සු මේ වාහන කියන්නේ මොනවත් එක්කද ඒව නිසා ඒවත් එක් කොට්ටු වෙලා ඒවත් එක් නේ දැන් මේ ජීවිතේ ගෙවන්නේ දැන් දැන් අපි දැන් මේ මහත්තුරු වෙයි දැන් මේ මහත්තුරු නම් ඉවරයි දැන් ඕන් මහත්තුරු දැන් මේගොල්ලෝ නම් හම්බ කරන්නේ රැකී ආරක්ෂාව කරන්න කවුද මේ මහරයාව දරුවෝ ආමේස ආදීකට ඊට පස්සේ පොඩි කාලේ ඉගෙන ගත්තම කොට දැන් ඉගෙන ගත්තා නම් මට කියලා දැන් ඒව ප්‍රයෝජනෙ කරන්න කාටද ඒ නිසා උදානිය වෙනුවේ ධනිය උපයා ගන්න කීර්තිය ලබා ගන්න ගෞරව සම්මාන මෙන්න මේවා තමයි සම්බුදුරජාණන් වහන්සේ මේවා නිසාමයි සත්‍ය ජීවත් වෙන්නේ ඒවාමයි හොයන්නේ අන්න එක තමයි බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ එතකොට යම් කිසි කෙනෙකුට පුළුවන් නම් මේ වගේ හැබැයි මේක ඉතාම පැහැදිලිව දැන් මේකත් මම දැන් කරුණ කුලත් දින එකක් කියලා දෙන අපිට දෙකයි දෙකට මේ වැඩසටහන පටන් ගන්න අපිට 145 දෙනෙක් නම වැඩ ගන්න පුළුවන්. එතකොට බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ ඒ මේ දැනගන්න කියන්නේ මේ මෙන්න මේ කාරණා තුන දැනගන්න. යම් කිසි වස්තුවක අපි මේ කාම ධර්මයක තියෙන මෙන්න මේ කාරණා තුන දැනගන්න. පළවෙනි එක ආනිසංස. දෙවෙනි එක ආදීන. තුන්වෙනි එක නිස්සංස. ආනිසංස කියන්නේ දැන් මේ ගොඩනැගෙන මේ ගොඩනැගිලි තියෙන නිසා අපිට සීතලෙන් වැළකීලා සුවසේමක ඉන්න පුළුවන්. මේ කොහොම බලවා වැඩ ධර්ම දේශනා වැඩ ඉඳලා ඉස්කෝලේ වැඩ මරණය බුදු බුද්ධ පූජා වන්දන අපිට ගොඩක් මේක එහෙම ප්‍රයෝජන. ඒවට කියන්නේ මොනවද? ආනිසංස. ඒකත් දැනගන්නවා. ඊට පස්සේ ආදීන වේ කියන්නේ මේක නිසා අපි විඳින්න ඕන දුක. මේක හොයන්න කාසි හොයන්න මේක ගන්න ගොඩක් කාසි පුදු කරන්න ඕනේ මේක මේන්ටේන් කරන්න ඕනේ ඒ වගේ මේකේ ඊට පස්සේ මේක මොන විපත්‍යක් නෝ අන්න ඒවට කියනවා ආදීන කියලා ඒවට කියන්නේ මොනවද ආදීන නිසරණී කියන්නේ මේ දෙකම නැති එක ආනිසංසත් නැහැ ආනිසංස තියෙන හැම දෙයකම ආදීනයක් තියෙනවා. ආදීනයක් තියෙන හැම දෙයකම දැන් මහත්තුන් දරුවෝ. දැන් මහත්තයා පුතා කරනවා. ඉතින් පුතා දැක්කම දැන් අපිට හිතෙන ආහාර ශෝක පුතේ. ඉතින් මහත්තයා කොච්චර සතුටක් ඇති වෙනවද? මේ දරුවා හොඳ පැහැදිලා හොඳට වැඩ කරනවා තවත් ගොඩක් සතුට. සමාජයෙන් තවත් සතුට. ඉතින් මහත්තයා පුතාගෙන් ප්‍රයෝජන එකක් තමයි සතුට ලැබෙනවා. ඊට පස්සේ යා මහත්තයා උදව් කරනවා බැරි කාලෙක හැක බලා ගන්න මෙයාට ගොඩක් කම් තියෙනවා ඒව ඔක්කොම මොනවද ආනිසංස හැබැයි පුතා උදෙන්ද ගියේ කොච්චර දුකක් විඳිනවද මම ඔක්කොර තමන්ගේ දරුවෝ එතෙන්ද ගියේ කොච්චර දුකක් වෙනද මහන්සියක් කරනවා. ඒ දරුව මොකක් හරි හිතට දුක් දෙනද වැඩක් කළා, අකීකරුකමක් කළා, කොච්චර දුක. ඒව ඔක්කොම නවන ආදීනවා. මේ ආනිසංස තියෙන හැම දෙයකම ආදීනවයක් තියෙනවා. සම්බුදුජානන් වහන්සේ කියන මේ දෙකම අත්හරින්න කියලා. අමාරුයි අපිට ඒක කරන්න. නමුත් කොයි වෙලාවක අපි ඒක කැමැත්ත ඇති කරගන්න. ඒකද කියනවා නික්කම්ම සංකල්පනාව කියලා. කරන්න අමාරුයි. නමුත් අපි හැම වෙලේම හිතට අවවාද කරන්න ඕනේ. දුකක් එනකොටත් අවවාද කරන්න. ඔය තමන්ගේ සම්පත්තියම ජී ශරීරය හරි මොනවාරි ලෝක දේවල් නිසා ආදීන වෙනකොට හිතට අවවාද කරනවා. මෙන්න මේකේ තියෙන නර්කූපාව. ඒක තේරුම් ගන්න මේකේ නිදහස වෙනවා. ආනිසංසයෙන් කරත් කියන්න ඕනේ. ඕක එන්නේ ඕකේ අනිත් පැත්ත මේකේ තියෙන. ඒ නිසා මේකෙන් හිත කලව ගන්න එපා. උපාදාන කරන්න එපා. ඕක නැති වෙන එක. මේ වෙලාවේ අවස්ථාවරු මොන දීලා උපේක්ෂාවෙන් ඒක බාර ගන්න. සතුට බාර ගන්න. ඈ එච්චරයි. ඉතින් පස්සේ ඒක මුකුත් කරන්න යන්න එපා. නමුත් ඒකේ මුලා වුණ ඊට පස්සේ ඉතින් මුකුත් කරන්න නම් අවශ්‍ය සූත්‍රයක් බලක් තියෙනවා. මම ඒකේ විස්තර කියනවා මොකද කියලා. මෙන්න මේ ආදීන ආසංස දාගෙන නිස්සරණයට නිතරම හිත යොමු කරන්න. නිස්සරණයට නිතරම යොමු කරන්න. කෙලෙස් ප්‍රහාණ වලින් එකක් තියෙනවා නිස්සරණ පටිපස්සන්ති කියලා. නිස්සරණ ප්‍රහාණ කියලා. ඒ නිස්සරණ ප්‍රහාණ කියන්නේ මොනවද? තේරුණාද? හිතින් පුළුවන්. මහත්තයා මේ නිවන් දකින්නවා කියන එක පැවිදිලා විතරක් කරන්න පුළුවන් එකක් නෙවෙයි. ගිහි පැවිදි වල දැන කරන්න පුළුවන්. හිත මෙහෙවීම තමයි ප්‍රධානම. හැබැයි ටිකක් gedara කලබල සහිත. සම්භාවෝ ගරාවාසෝ. සම්භාවෝ ගරාවාසෝ කියන්නේ මේ gedara ගරාවාස කියන්නේ ගේවල් වල වාසය කිරීම. සම්භාවෝ කරදර සහිත. සුළු දෙයක් gedara තියෙන මේ පාපිස්ස නිපින් කකුලට දාන පාපිස්ස ඇතුලේ කේන්ති ගන්නනේ. ඒක ඇති සාමාන්‍යයෙන් gedara දින පාපිස්සම කියනවා. කවුරු ටිකක් වැඩිපුර කකුල හරින් සංසස ගන්නත් තත්ද කළා මිස. මොකද කියන්නේ? ඔක කකුල් පිහින්න ඔක කකුල් පිහින්න දින කඩන්න වෙලේ තියෙන කියලා කියනවා. ඒතර කියන කෙනා කැමතිද කියන්නේ? අහන කෙනා ඒක කැමතිද? කකුල් දෙක පිහින්න නැතුව මොකද කියන්නේ? ඔක තියෙන පිහගෙන ඉන්න නේද ගේ කිතු කරන්න එහෙම කියන්නේ. ඒ පොඩි දේ ඇති හිතනවා. ඒකයි කිව්ව සම්බාධ කියන්නේ. පුංචි දෙයක් ඇති හිතනවා. ඒ කියන්නේ gedare ඒ වගේ හැප්පෙන්න જાති ගොඩක් තියෙන සම්බාධ කියන්නේ ගොඩක් හැප්පෙනවා බාධා වෙන්න කාරණා තියෙනවා. අබ්බෝ කාසෝ පබ්බච්ච. පැවිද මේ වගේ කියන මෙතන අබ්බහාපා. මුත හැප්පෙන්න නෑ නේද? ඇයි? මාකේ නෑ මම මේ සිවුර කාගෙන කවුරු දීපියද? කවුරු දීපියද? මගේ දේවල්. මේ පන්සල කාගෙන? මිස් අපේ. ආ මේ මිස්. මගේ නොවන දෙයක් ගැන මම හිතන්න දෙයක් නැහැ. මට දෙයක් නැහැ. ඒක නිසා පැවිද්ද හැප්පෙන දේවල් නෑ. මොකද හැම එකක්ම අත්හරින්න පුළුවන්. මොකද ඒවා සේරම අනුන්නේ. යන්තරකර ගෙනියන්න තියෙන ශරීරයේ රසපත්ත බහරෝඩය යේන යේනයි රසපත්ත බහරෝඩය කුරුල්ලෙක් වගේ කුරුල්ල යනවා ඉගිලිලා යන්නේ මොකේද? තටුකුළු බර විතරයි උටේ. භික්ෂුවකට තියෙන්නේ පාත්‍ර සිඳුරු බර විතරයි. රසපත්ත බහරෝඩය සකුණෝවි කුරුල්ලට තියෙන්නේ පියාපත්‍ර බර විතරයි. පැවිද්දන්ට බර තියෙන්නේ පාත්‍ර සිඳුරු බර විතරයි. පංචස්කන්ධයේ කර්මෙන් ගිනාම කෙනෙක් ඒක යන්නේ අන්තයන් යනවා. ඉතින් ඒකයි එහෙම කියලා දෙන්නේ. ඉතින් ඒක නිසා මේ පංචකාම සම්පත්තිය පිළිබඳව කරුණුතර ටිකක් හිතන්න ඕන. සාමාන්‍ය ජීවිතයක කරන්න පුළුවන්. පින්නදුන්න ලාභ ජීවිතේ මේ වගේ තත්ත්වෙම ඉඳලා කියලා තීරුම් අරගෙන ඒවත් එක ගනුදෙනු කිරීම තමයි තියෙන්නේ. ඒතකොට සතුටින් ජීවත් වෙන්න පුළුවන්. කිසිම දෙයක් සමග භාර්යාව, ස්වාමියා, දරුවෝ, දේපළ, රාජකාරිය, තනතුරු සමග කිසිම ගැටුමක් නැතුව ජීවත් වෙන්න පුළුවන් ඒක එක. ඊට පස්සේ මම කිව්වා ඔය අරියපද අපි සොයා බැලිය යුතු දේ ගැන කිව්වා. ඊපස්සේ මම කිව්වා හත විනීත සූත්‍රය. කැන කුසල් රජ්ජුරු පුන්ත පුන්න මන්තානි හාමුදුරුව සැවිත් හාමුදුරුව එක කරපු සාකච්ඡාව සැවිත් හාමුදුරුව හා ඔබ වහන්සේ මේ බ්‍රහ්මචර්ය සාසනය ඉන්නේ මොකක් කරද? සීල විසුද්ධිය පිණිස, චිත්ත විසුද්ධිය පිණිස, ධිට්ඨි විසුද්ධිය පිණිස, සංකාර විසුද්ධිය පිණිස, පටිපදා ඥාන දර්ශන විසුද්ධිය පිණිස, ඥාන දර්ශන විසුද්ධිය පිණිස, මග්ගා මග්ග ඥාන දර්ශන විසුද්ධිය පිණිස, මේ සත්ත්ව විසුද්ධිය ගැන අහනවා. පුණ්‍යමන්තය ආන්දරක නෑ ඒකටවත් නෙමෙයි. මේ අනුපාදාය පරිනිබ්බාණය සදායි මම මේ ඉන්නේ කියන. ඉතින් අනුපාදාය පරිනිබ්බාණය කියන්නේ සීල විසුද්ධියෙන් තොර දෙයක්ද කියන. නෑ එහෙමත් නෙමෙයි කියන. ධිට්ඨි විසුද්ධියෙන් තොර දෙයක්ද? නෑ එහෙමත් නෙමෙයි කියන. මේ මේ හත්යෙන් සත්ත්ව විසුද්ධියෙන් තොර දෙයක් නෑ එහෙම නෙමෙයි. එහෙනම් මම මේක උපමාවක් කියන්නම් කියනවා. කොසල් රජුගේ කොසල් නුවර දෙනමයි ඉන්නේ දැන්. කොසල් රජු වන්නේ යාගේ යුදුම් හතක් ඈතින් තියෙන උපනගරයක් සාකේත කියලා. සාකේත නුවර. විසාකාවගේ ගම සාකේත නුවර. තමයි යා පදිංචි වෙන්නේ. සාකේත නුවර මේ රජුන් හදිසි කටයුත්තක් කරතියි. හදිසි රැස්වීම සාකේ තුන හදිසි රැස්වීම එතකොට අමාත්‍යවරු දැන් රජු ඉක්මනට ගින්න ගන්න ඕන නිසා වාහන හතක් ලැහැත් කරනවා. පළවෙනි වාහන කොසල් මාලිගාවේ ඉඳන් යුදුනයි. එතන ඒ වාහනේ දාලා ඊළඟ වාහනේ යුදුනයි. එහෙම යුදු හත් වෙනි වාහනෙන් තමයි යන්නේ කොහරද සාකේ. ඇයි එහෙම යුදන්නේ? මේ පළවෙනි වාහනෙන් ගිහුවාම මේ අශ්වයන් විනීත රතේ ඒ අස්වැන්න මහන්සියක් නෝ. ඒගොල්ලෝ නේද හරේ. නැත්නම් යුදුම් හතක් දුවන්නවද? දැන් දුවන්නවද කොච්චරද? එකයි. ඒ නිසා ඒගොල්ලෝ ඉක්මනට යන්න පුළ හැටි නැහැ. වාහනයක් කල්බලයක්. රජුණනත් එදා. ඒක නිසා මෙහෙම පළවෙනි රතෙන් දෙවෙනි රතේට මාරු වෙනවා. ඒ රතේ තන දානවා. තුන්වෙනි රතේ එහෙම නැහැ. වාහන දා හත්වෙනි රතේ යනවා. ඉතින් අර සා එහෙ ඉන්න මැති අඳුරු රාජපිසු බොහොම සද්දවහන ඔබ වහන්සේ මෙච්චර ඉක්මනට ආවේ කොහොමද කියලා. මේ වාහනේ නා මෙච්චර ඉක්මනට. නෑ මේකෙන් නෙවෙයි කියලා. එහෙනම් ඔන්න ඒතෝ රාජ්‍යරෝ කියන මම ආවේ. කොසල් නුවරින් ඉඳලා යොදුනක් ආවේ කියලා. අනිත් එකේ යොදුනයි මම යොදුන් මත ආවේ. අන්න ඒ වගේ තමයි ස්වාමීනි මේ සප්ත විසුද්ධිය. සීල විසුද්ධිය කුමක් පිණිසද? චිත්ත විසුද්ධිය පිණිසද? චිත්ත විසුද්ධිය කුමක් පිණිසද? ධිට්ඨි විසුද්ධිය පිණිසයි. ධිට්ඨි විසුද්ධිය කුමක් පිණිසද? පටිපදා ඥාන දර්ශන විසුද්ධිය පිණිස. කාංකාවිතන විසුද්ධිය පිණිසයි. කාංකාවිතන විසුද්ධිය කුමක් පිණිසද? පටිපදා ඥාන දර්ශන විසුද්ධිය පිණිසයි. පටිපදා ඥාන දර්ශන විසුද්ධිය කුමක් පිණිසද? මග්ගා මග්ග ඥාන දර්ශන විසුද්ධිය පිණිසයි. මග්ගා මග්ග ඥාන දර්ශන විසුද්ධිය කුමක් පිණිසද? ඥාන දර්ශන විසුද්ධිය පිණිසයි. එතකොට දැන් මේ හත මොකක්ද කියලා මම කෙටියෙන් කියලා දෙන්න. සීල විසුද්ධිය කියන පළවෙනි එක සීල විසුද්ධිය. ඒ කියන්නේ හිත කය වචනේ තියෙන සදාචාර සම්පන්න බව, සීලාචාර බව. දෙවෙනි එක ඒක මොකද? ඒකෙන් තමයි මොකද ලැබෙන්නේ? මාර්ගය සරසන්නේ මොකේද? චිත්ත විසුද්ධිය. ඒ කියන්නේ හිත තැම්පත් වීම පිණිස. සමාධිය පිණිස, චිත්ත සමාධිය පිණිස. චිත්ත සමාධිය මොකක් පිණිසද? මොන ධිට්ඨි විසුද්ධිය. ධිට්ඨි විසුද්ධිය කියන්නේ මොකද්ද? මොකද්ද? ඔව් සක්කාය දිට්ඨි දුරු වීම. ඒ කියන්නේ මේ සක්කාය දිට්ඨි දුරු වෙන්නේ කොහොමද? පටිච්චසමුප්පාදයේ තේරෙන විදිහට. හේතුඵල ධර්මයේ තේරෙන කොත් එතක කොයි වෙලාවෙද? දිට්ඨි විසුද්ධිය. දිට්ඨි විසුද්ධිය තමයි මේ හේතුඵල ධර්මයේ ඒකයි. ඒ කියන්නේ ඇත්ත වශයෙන්ම මේ කියන්නේ නාම රූප තේරෙන විදිහට. නාම රූප වැඩෙන විදිහට. හොඳින්ම පැහැදිලිව තේරෙනවා සීල විසුද්ධියෙන් චිත්ත විසුද්ධියට ආවම ඇත්තටම මේ ලිඳ කැරඹුණා පතුළු පේන්නේ නැහැ නේද? ලිඳේ පතුළු පේන්නේ ලිඳ නිශ්චලව තියෙනවා. එක ඊළඟට තව එකක් ඕනේ. ඇස් දෙක තියෙන්න ඕනේ. තව එකක් ඕනේ. ආලෝකය ඕනේ. ඉරේලිය ඕනේ. ඉරේලිය පේන්නේ එහෙම. හිතේ කැළඹිල්ල නැතිකම තියෙනවා. ඥානය නැමැති ඇස් තියෙනවා. ධර්මය නැමැති ආලෝකය තියෙනවා. තේරුණා? එතකොට ජීවිත පතුල පේනවා. මේ ජීවිත පතුල කියන්නේ මොකද්ද? ඇත්ත වශයෙන්ම නාම රූප දෙක. මේ මොකද්ද මේ හැදිලා දෙන්නේ? මොකක්ද? අපි ජීවිතය ගැන කොහොමද ගොඩනැගෙන්නේ? කොහොමද කියලා ආවා. ඉතින් එහෙම Taman තේරුම් ගත්තාම තියෙන එක කරුණ බුදුහාම දේශනා කරන සංඛාර විකිරණී කියලා. මේ සංඛාර විකිරණී කියන අවස්ථාවේදී තමයි අපිට හොඳට ප්‍රකටව මේ නාම රූප තේරුම් ගන්න පුළුවන්. අපිට නාම රූප හොඳට තේරුම් ගන්න පුළුවන් මේ සංඛාර විකිරණී කියන අවස්ථාවේදී. පිළිතුරු දෙයක ඉච්චර ගැඹුරු අමාරුකක් කියලා හිතන්න බෑ. ඔන්න ඔය ටික පිළිවෙලට එනවා. පළවෙනි දේ සීල විසුද්ධියෙන් චිත්ත විසුද්ධිය. ඒ කියන්නේ හිතේ නිශ්චල භාවය තියෙනවා. ඒක තමයි පේන්නේ. එතකොට ඒ චිත්ත විසුද්ධිය කුමක් වෙයිද? සංඛාරද. ඒකව නාම රූප විභාගය පටිසම්පාද ඥානෙ පිස. පටිසම්පාද අවබෝධය තමයි සංඛාරද විසුද්ධිය කියන්නේ. ඊට පස්සේ මග්ගා මග්ග. ඊට පස්සේ මොකද? නාම රූප තේරුම් කරගත්තා මග්ගා මග්ග. කළන යුත්තේ කුමක්ද? නොකළ යුත්තේ කුමක්ද? වෙන මග නොමග පේනවා. මග්ගා මග්ග කියන්නේ මග්ග, අමග්ග කියන්නේ නොමග්ග. මග කියන්නේ යා යුතු කොටස. අමග්ග කියන්නේ නොයා යුතු කොටස. කළ යුතු දේ සහ නොකළ යුතු දේ පේනවා. මග්ගා මග්ග ඥාන දර්ශන විසුද්ධිය. ඊට පස්සේ ඒකට බහිනවා පටිපදා ඥාන දර්ශන විසුද්ධිය. පටිපදා ඥාන දර්ශන ඊළඟට සංඛාවිත විසුද්ධිය. කම්පාවිත විසුද්ධිය කියන්නේ සැකයක් නැහැ. ඒ කියන්නේ මොකද? සෝවාන්. සැකයක් නැහැ. ආ කිසිම යාර සැකයක් නැහැ. සක්කාය දිට්ඨි සම්පූර්ණයෙන්ම ප්‍රහාණය. සක්කාය දිට්ඨි ප්‍රහාණය නම් තමයි ඊපස්සේ මොකද වෙන්නේ? යාර පහළ වෙනවා. ස්ථිරව පාර පේනවා. කළ යුතු දේ නොකළ යුතු දේ. ඊට පස්සේ පටිපදා ඥාන දර්ශනය. ඒක අනිවාර්යයෙන්ම කළ යුතුයි කියලා ඒ මගේම ගමන් කරනවා. ඊට පස්සේ ඥාන දර්ශන සිද්ධි පේනවා. ඒ මගේ යනකොට ඇත්ත පේනවා. මොකද්ද මේ කියන්නේ? පේනවා. මෙන්න මේ ක්‍රම හතට තමයි නිර්වාණ මාර්ගය සකස් කරගන්න ඕනේ කියලා බුදුහාමුදුරුවෝ ඔය ඒ සූත්‍ර දේශනා අනුමත කළා. ඒක හැබැයි සූත්‍ර දේශනා වතුනේ ඒ සූත්‍ර දේශනා කළේ කවුද? සරියුත් හාමුදුරුවෝ පුන්නමන්තානි පුත්. ඒ කියන්නේ කොණ්ඩඤ්ඤ හාමුදුරුවන්ගේ බෑණ. පුන්නමන්තානි පුත් කියන්නේ කවුද? කොණ්ඩඤ්ඤ හාමුදුරුවන්ගේ නංගී පුතා. එයා කවදාවත් බුදුහාමුදුරුවෝ දැකලා තිබුණේ නැහැ රහත්. කවදාකවත් බුදුහාමර දැකලා තිබුණේ එක දවසක් තමයි බුදුහාමර දැක්කේ. ඊට පස්සේ ඊළඟ දවස මම දේශනා කළා සල්ලේක සූත්‍රය. සල්ලේක සූත්‍රය කොහොමද සල්ලේක කරන්නේ? චිත්තුප්පාදේ පරික්කමන පරියායේ උපරිභව පරයයන් පරිනිබ්බාන පරයයන් කොහොමද නිර්වාණ මාර්ගය සකස් කරන්නේ කියලා බුදුහාමෝ දේශනා කරපිට. පළවෙනි කිව්වේ කොහොමද? චිත්තුප්පාද. පළවෙනි එක සල්ලේක පරයය. සල්ලේක පරයය කියන්නේ අදිෂ්ඨාන කරගන්න. අදිෂ්ඨාන කරගන්න. කොහොමද? පරේ විහිංසා භවිෂ්‍යති මානෙත්ත අවහිංසා භවිස්සාමීති සල්ලේකෝ කරණෝ. මිනිස්සු ලෝකේ හිංසා පීඩාකාරී කරනවා. ඒක දැක්කහම අපිට දුක ඇති වෙනවනේ. තව කෙනෙකුට හිංසාවක් පීඩාවක් කරනකොට චෛතසික වශයෙන් හෝ කායික වශයෙන් හෝ මානසික වශයෙන් අනෙක් කෙනෙකුට හිංසාවක් පීඩාවක් කරනකොට අපිට හිතෙන්නේ අනේ නිගුල් කරන බඩ කියලා හිතෙනවා. අන්න එතකොට තමන්ට ඒක ආරෝපණය කරලා බුදුහාමුදුරේ හිතරණක් කරගන්න නැතු තමන්ට බලන්න මමත් මෙහෙම කළොත් අනිත් අය මට මෙහෙම කියනවා. ඒක නිසා මම අදිෂ්ඨාන කරගන්න මට ඒකට ප්‍රතිවිරුද්ධ ධර්මයක් තියෙනවා. මොකක්ද මේක කරන්න තියෙන එකක් කරන්න තියෙනවා. මොකද්ද කරන්න තියෙන්නේ? අවිහිංසා භවිස්සාමීති සිතල්ලේකෝ කරු. අනිත් අය හිංසා කරනකොට මම ඒවා කරන්නේ මම අවිහිංසාව කරනවා. අනිත් අය මුක්ති සිහි මුලාව කරුණු මෙතන ඉතන 44ක්. ඒ සූත්‍ර දේශනා අහන්න ඇති. කරුණු 44ක් තියෙන ඒ 44 මේ සතුන් මැරීම, කන් කිරීම, නරක වචන පාවිච්චි කිරීම, ඔය සියල්ලම ආර්ය අෂ්ටාංගික මාර්ග සම්මාදිට්ඨි සහ මිච්ඡා දිට්ඨි, මිච්ඡා සංකප්ප, මිච්ඡා වාචා ඒවා දෙනවන ඒ වෙනුවෙන් ප්‍රතිවිරුද්ධ දේ කරනවා. කර්ම 44ක් තියෙනවා. ඉතින් ඒ ටික කරගන්න කියනවා. ඒක එක ක්‍රමයක්. ඒකට කියන සල්ලේක පරියාය කියනවා. අදිෂ්ඨාන කරගන්න. දෙවෙනි එක චිත්තුප්පාද පරියාය. දෙවෙනි ක්‍රමය මොකන්ද? චිත්තුප්පාදං විකෝ චුන්ද කුසලේසු ධම්මේසු බහුකාරං අදා චුන්ද. කුසල ධර්මයන් පිළිබඳ කරන්නෝරැන හිත පහළ කර ගැනීමම බොහෝම හොඳයි කියනවා. හිතක් පහළ වෙන නම් කුසලයක් පිළිබඳ ඒකම හොඳයි කියනවා. කෝපන වාදෝ යේන කායේන වාචාය අනුවිධීයන. ඉතින් හිතෙනුත් කයනුත් මේවා කරනවා නම් ඒක නෑ කතා කරන්න දෙයක් නෑ. කුසලයක් පිළිබඳ හිත පහළ කර ගැනීමම බොහෝම තමන්ට ප්‍රයෝජනයක් වෙනවා කියලා මම කියනවා. හැබැයි මේක හිතිනුත් කයනුත් වචිනුත් කයනුත් කරනවා නම් ඒක නෑ කතා කරන්න දෙයක් නෑ කියලා. ඒ කියන්නේ හිත පහළ කරගෙන අනිත් අය හිංසාව කරනවා දැක්කම තමන් හිත පහළ කරගන්න මොකද්ද? මම ආවේ හිංසාව වෙනවා. අනිත් අය සිහි මුලාවෙන් වැඩ කරනකොට මම සිහියෙන් වැඩ කරනවා කියලා අන්න එහෙම ඔය කර්ම 44 පිළිවදව සිත පහළ කරගන්න. මුට්ටස්සති, කපටිකම, වංචාව, බොරුව, දුරාචාරි, බ්‍රහ්මචාරි මේ ඔක්කොම පිළිවද කර්ම 44. ඊළඟට ඒකට කියන චිත්තුප්පාද පරයය. එකක් අදිෂ්ඨාන කරනවා, ඊළඟට හිත පහළ කරගන්නවා. ඊට පස්සේ මොකද කරන්නේ? පරික්කමන පරිහරය. විසමෝමග්ගම් පරික්කමනාය අත්තිපුන්න, විසමෝමග්ගම් පරික්කමනාය සමෝමග්ගෝ අත්ති පරික්කමන. නරක පාරෙන් මගහැරලා හොඳ පාරේ යන්න. විසමන්තිත්තම් පරික්කමනාය සමෝතිත්තෝ. ඒ කියන්නේ නපුරු තොටුපළට බහින්නේ නැතුව බහින හොඳ තොටුපළේ. අන්න එවල නරක දේ අත්හැරලා යන්න කියන. ඒ දේ අත්හැරලා යන්න. ඒක එක ක්‍රමයක් අත්හැරීම. දැන් පුද්ගලයා වුණා මම එදත් ඒක හොඳට පැහැදිලි කරලා පුද්ගලයා වුණා අපේ සමාජ ජීවිත වෙනම අත්හැරෙන්න බැරි වුණා. තමන් තමන්ගේ භාර්යාව, දරුවෝ, ස්වාමියා, හිතවත් මේගොල්ලෝ ඒ වුණාට හොඳ නැහැ. ඒගොල්ලන්ගේ චිත්තචෛසික ක්‍රියාවලිය ඔක්කොම හරි නරකයි. හැබැයි ඒ වුණත් අපට ඒ අය පුද්ගලයන් වශයෙන් අපිට තියෙන සම්බන්ධතාවය අනුව අපට අත්හරින්න බෑ. අපි ඒක මොකද කරන්නේ? අන්න ඒකට කියනවා පරික්කමන පරය. හිතින් අත්හරින්න කියනවා. හිතින් අත්හරින්න කියන දැන් අපි හිතුව භාර්යාව කියනවා නම් එයා නපුරු කෙනෙක්. මෙහෙම කරන්න ඕන ආරයන්. මෙහෙම කරන්න ඕන. ඈ අපි එහෙම කියනවා. තමන් ඒක හිතට කියනවා මොකද්ද? මම මේක කරන්නේ නැහැ. මම ඒව කරන්නේ නැහැ. හිතත් පහළ කරගන්න. මම මෙවැනි සිතුවිලි ඇති කරගන්න. ඊට පස්සේ ආය කරනොත් තවන් එක මගහැරලා යනවා. තවන් එක කරන්නේ නැහැ. ඔන්න පරික්කමන පරියාය. හැමදේම හැම ඔය කිව්ව කරුණු 44. ඊට පස්සේ අනික් ක්‍රමය තමයි උපරිභව පරියාය. සද්දේතේ අකුසල ධම්මා අදෝ භව ගමනිය. මේ අකුසල කර්ම කියනවා හැම වෙලාවෙම අපි පල්හැර තමයි තල්ලුවා. බුදුහාමුදුරු කියන්නේ දේශනා සබ්බේතේ අකුසල ධම්ම අදෝ භව ගමනිය. සියලු අකුසල හැම වෙලාවෙම අපි පල්ලේ හැරලා. සබ්බේතේ කුසල ධම්ම උපරි භව ගමනිය. කුසල ධම්ම නිරතුරුව අපි ඉහළට ගෙන යන එකයි කරන්නේ. ඉතින් කොහොමද ඒක කරන්නේ? ඉතින් උදාහරණ දේශනා කරනවා. දැන් බලන්න මේ පින්නතුන් ප්‍රායෝගික ජීවිතේ අපිට කේන් තියනවා. දැන් මේ හොඳට අපි දැන් සතුටින් දැන් ඇතර අපි සතුටත් නැහැ දුකක් නැහැ මේක හොඳ වෙලා. මේ අපි දැන් චිත්තචෛසික වල වැඩ ගන්න ඔක්කොම බෝධිපාක්ෂික ධර්ම. දැන් මේ වෙලාවේ අපි වැඩ කරන්නේ ඔක්කොම ඔක්කොගෙම බෝධිපාක්ෂික ධර්ම. එතකොට හොඳයි අපිට මේ වෙලාවේ එකපාරම කේන්තියක් આવත් මොකද වෙන්නේ? පළවෙනි එක ඉස්සර අපේ මේ මානසික සංගිඳියා ඔන්න පළවෙනි එක. ඉතින් කොහෙටද අපි ගියේ? ඉහළට ගියේ පහළට ගියේ? ඒක ඉහළ යන ධර්මයන්ට පහළ යන ධර්මයන්ට පහළ යන. ඒ නිසා බුදුහාමුදුරුවෝ මහණේ හැම වෙලාවෙම ඒවා අපි කිපිහෙන්නේ පහළට. ඒ නිසා ඒක ඒක ඒක පල්ලෙහාට දාලා මතු කරලා ගන්න කියන උඩට ගන්න කියන මොකද්ද? හිංසා වෙනකොට අපි අවිහිංසාව ගන්නවා. වෛරය එනකොට අවෛරය ගන්නවා. කර්මෝත්තරීය ධර්මය කියලා කර්මකල අතර උපනාහය තම්බේ මක්කය කියලා. මක්කය කියන්නේ ಗುಣමකුවා. තම්බේ කියන්නේ ಗುಣ නුනට නැමෙන්නේ නැති එක. ඊට පස්සේ පලාසය කියන්නේ එකට කිරීම. කරුණ නැහැ. කරුණුත්තරී කර්මය කියන්නේ ඔය පලාසය කියන්නේ එකට එක කිරීම. කරුණුත්තරී කර්මය කියන්නේ තමයි අපි ටිකක් කරපුවාම තව එකක් කරනවා අන්න ඒක. එහෙම එනකොට මේවා සේනවා පල්ලේ හරිගෙන දේවල් මම මේක අතහැරලා මම මේක අයින් වෙනවා කියලා අන්න එහෙම තවන්ගේ හිත හදාගන්න වෙනස් කරගන්න ඉහළට ගේන්න. හිත පහළට යනකොට ඉහළට ගේන්න. ඊට පස්සේ අනිත් එක තමයි ඒකට කියන උපරි භාව ක්‍රමය කියලා. පස්වෙනි ක්‍රමය තමයි පරිනිබ්බාන ක්‍රමය. ඉතින් ඒක කියන්නේ දැන් නේද? මොකද්ද? ඈ පරිනිබ්බාන ක්‍රමය කියන්නේ ඒ උපදින කෙලෙස් නැති කරගන්න. ඒක නැති කරන්න හිතලා හිතන්න ඕන. හැබැයි අර කිව්ව ක්‍රමය ටික අනුගමනය කරන්නේ නෑ. කොයි ටිකද? රත විනීත ක්‍රමය. අර වාහනයේ වාහන හතකින් ගියේ අන්න ඒ වගේ ඒ ක්‍රමය අනුගමනය කරන්න ඕන. දැන් මම කියලා දෙන්න බලාපොරොත්තු වෙන දැන් බුදුරජාණන් වහන්සේ දේශනා කළා මේ ඉන්දියාවේ දැන් ඔය ඒ පරිසරයේ තියෙන දේවල් උපමාවට අරගෙන තමයි බුදුහාම ධර්ම දේශනා කරන්නේ. ඉන්දියාවේ තියෙන ඉතාම වටිනා ශ්‍රේෂ්ඨ කර්මාන්තයක් තමයි ගව කර්මාන්තය. ඒ කියන්නේ හරක් වගා කිරීම. ගවයන් නැති කිරීම. එතකොට මේ බුදුරජාණන් වහන්සේ වික්ෂුන් වහන්සේලාට කියන මහණෙනි මේ හරක් වගාවක් සාර්ථක කරගන්න කරුණු 11ක් දැනගන්න. කවුද කරුණු 11 දැනගන්න ඕනන්නේ? කවුද දැනගන්න ඕන? ගෝපාල. හරක් ඇති කරන කෙනා කරුණු 11ක් දැනගන්න. ඒ කරුණ 11ක් දැනගත්තාම ඒ ගෝපල්ලාට පුළුවන් ඒ ගෝ ගණන් වේපුල්ලාය බිහිවෝ භාවය එහෙම ඒක ගොඩාක් වැඩි දියුණු කරලා ලොකු ලාභයක් යට ගන්න පුළුවන්. ඒව මේව කෝ බික්කවේ මේහි ඒකාදසය යංගේ සමන්නාගතෝ බික්කු සාත්ත සාමංච පල නිබ්බලාව තමන්ගේ ලබනා වූ මහාන ධර්මයේ බික්සුත්වය සඵල කරගන්න මෙන්න මේ කරුණ 11න් යුක්ත වුණා. ගෝපල්ලෙක් ගව සම්පත ආරක්ෂා කරගෙන ඒකෙන් උසස් ඵලයක් ලබා ගන්න කරුණ 11ක් දැනගන්න ඕන. පැවිද්දා පැවිදි විපුලත්වයට ගැන යෝගියා ගැන ආර්ය මාර්ගයේ ගමන් කරන බෞද්ධ ශ්‍රාවකයා මෙන්න මේ කරුණ 11ක් දැනගන්න කියනවා. ඒ කරුණ 11ක් දැනගත්ත කෙනාට ඒක දියුණු කරගන්න පුළුවන්කම ලැබෙනවා. පළවෙනි එක බික්කු රූපඤ්ඤෝ හෝති. නෑ මේ ගෝපල්ල රූපඤ්ඤෝ හෝති. ඒ කියන්නේ ගෝපල්ලා හරක් ටික රූපයෙන් අඳුනගෙන තියෙන්න ඕන. එහෙනම් කළු හරක් මෙච්චරයි මේ නේ එහෙම මේ හැදී අන්න රූපයෙන් හරක් ටික අඳුනගෙන තියෙන්න ඕන. මගේ මේ හරක දැක්ක ගමන්ම මේ මගේ හරකෙක් කියලා අඳුර ගන්න. පළවෙනි එක රූපඤ්ඤ. රූපයෙන් දැනගෙන තියෙනවා. දෙවෙනි එක ලක්කන කුසලෝ හෝති. ලක්කන කුසලෝ හෝති. ඒ කියන්නේ මේ හරකගේ ස්වභාව දන්නානේ ක්‍රමය. මේ හරක ටිකක් සැලයි. මේ ටික හරක අනිමු. මේ හරක කීකරු. අන්න එහෙම මොකද මේ ලක්ෂණ දැනගන්න කියන. එතකොට යාට මේ හරක් ටික පාරායන කරන්න පුළුවන්. තුන්වෙනි කාරණේ ආසාටිකං සාටේතා හොති. හරක්ගේ තුවාලවල ඉහඳ තිබ්බද නැද්ද කියලා දැනගන්න. හරක්ගේ තුවාලයක් ඇදුනොත් ඒකට විසබීජ වනෝ ගහනවාද නැද්ද කියලා ඒක දැනගෙන තියෙනවා. තුන්වෙනි කාරණේ නර්මණං පටිච්චාදීති. තුවාල වලට ප්‍රතිකර්ම කරන්න දැනගන්න. ඒ කියන්නේ පටිච්චාදීති තුවා පටිච්චාදීති කියන වහනවා කියන එක. තුවාල නිතරම වහලා තියන්න ඕනේ. ඇයි? නැත්නම් පණු සපණු තියෙන මොකද සත්තු ගැලන දානවා මැස්ස. ඊළඟට දුම කත්තා හොත්. දුම් ගහන්න. ඇයි දුම් ගහන්නේ හරක් ගාලවල වලට? මැස්සෝ විස බීජ පුස් වර්ග හැදෙන්නේ. දුම කත්තාවත තිත්තං න තිත්තං ජානාති. හරක්ට වතුර පුවන්න තොටුපළ දන්නේ නැත්තා. තිත්තං ජානාති කියන්නේ කිඹුල්ලු නපුරු සත්තු වලවල් තියෙන මොහේ කටවල් වල හරක් දාන්නේ නැහැ. මොකද ඒ බඩු උට අනුතරක් වෙනවානේ. ඒක නිසා තමයි මේක අපේ මගේ හරක්ට වතුර පුවන්න සුදුසු තැන කොතනද කියලා දැනගෙන තියෙනවා. තිත්තං ජානාති. පීතං ජානාති. හරක් දැම්මම පස්සේ කොයි හරකද වතුර බිව්වේ කොයි හරකද වතුර බිව්වේ නැද්ද කියලා එකක් දැනගන්නවා. ඊළඟට වීතින් ජානාති. ඒ කියන්නේ මෙයා ගෙනියන්න ඕන පාර දැන් ගෝචර බිම් තියෙනවනේ. තනකොළ පිටේ ඒකද ගෙනියන්න ඕන සුදුසු පාර. මොකද සමහර පාරවල් දෙන ඒවා අනතුරු වෙන්න පුළුවන්. කොටි ඉන්න පුළුවන්, ව්‍යාඝ්‍රෝ ඉන්න පුළුවන්. ඒ නිසා ගෙනියන්න සුදුසු පාර දැනගෙන තියෙනවා. ඊළඟට ගෝචර කුසලෝ හෝති. ගොදුරු බිම කොහොමද කියලා දැනගෙන තියෙනවා. ඊළඟට අනවශ්‍යස දෝහි. පැටියන කිරි ඉතුරු කරලා දොන්න ඕනේ. ඊට පස්සේ න ගෝපිතා උෂභා මායන පූජයන පූජයති අපි පූජාය. ඒ කියන්නේ ඒ ගවරැලේ ප්‍රධාන ගව දෙන හෝ ඒ ප්‍රධාන ගවයා හෝ ඒ වැඩිහිටි ගවයන් සමඟ ප්‍රධාන ගවරැලේ ප්‍රධානීන්ට සමඟ මෙන්න මේ කරුණු 11. දැන් කීයද කරුණු 11නේ? මේ කරුණු 11න් යුක්ත ගෝපාලාට පුළුවන් ඒ ගව ගණයා දිනු කරලා උසස් ප්‍රතිඵලයක් ගන්න. එන්නේ ඒ වගේ ඒවා මේව කෝමික වෙද්ද සාසනේ මානි අන්නේ වගේ මේ සාසනේ ඔන්නෝයි ලක්ෂණ බලන්න බුදුහාමරන් මේ බුද්ධවා මේ කියලා ඔන්නෝයි විදිය ඔය ලක්ෂණම වෙලියුක්ත වික්ෂුන් වහන්සේට පුළුවන් කියන්නේ ආර්ය ශ්‍රාවකයාට පුළුවන් මෙන්න මේ තමන්ගේ ආර්ය ජීවිතය නැත්නම් මේ බෞද්ධ ජීවිතය නැත්නම් ආර්ය ශ්‍රාවක ජීවිතය උසස් කරගන්න පුළුවන්කම තියෙනවා. දැන් අපි බලමු මොනවද මේ කරුණු 11 කියලා. දැන් ඔය කරුණු තියෙනවානේ. මොනවද මේ සාසනයේ කරුණු 11 කියලා අපි දැනගන්න ඕනේ. නේද? ඒක තමයි වැදගත්. වික්කුණ රූපඤ්ඤෝ හෝති. දැන් ඕකදී ගෝපාලෝනේ එක වචනය වෙනස් කරන්නේ බික්කුණ රූපඤ්ඤෝ හෝති. බික්ස්ව රූපඤ්ඤ වෙන්නේ නැත්තම් ඒ කියන්නේ රූපඤ්ඤය නෑ කියන්නේ නෑ පටිලියා පොතේ සතර මහා භූතියෝ තේරුම් ගන්න නැත්තම් නාම රූප තේරුම් ගන්න නැත්තම් ඔන්න පටිලියා පොතේ කෙන්ද මේකේ පට ප්‍රධාන වශයෙන් සතර මහා භූතය අඳුරගෙන තියෙනවා. ඒක දන්නේ නැත්නම් කරුණ බලන්න. මේ ලක්ෂණ ඇති කරගන්න දැන් ඈ. ඒක නැත්නම් කරන්න බෑ. තේරුණාද? පළවෙනි කොමද ලක්ෂණ කුසලෝ හෝති කියන්නේ පටි ආපෝ තේජෝ වා සතර මහා භූතයන් සහ නාම රූප පිළිබඳ දැන. දෙවෙනි එක පළවෙනි එක රූපඤ්ඤෝ. දෙවෙනි එකන ලක්ෂණ කුසලෝ හෝති. ඒ කියන්නේ සාසනේ මොකද්ද? ක්‍රියාවෙන් පුද්ගලයා තේරුම් ගන්න කියනවා. ක්‍රියාවෙන් පුද්ගලයා තේරුම් ගන්න කියනවා. ඒකෙන් බුදුරජාණන් වහන්සේ අපට උගන්වන්නේ කම්මනා වසලෝ හෝති. ඔන්න ඔය කිව්වේ. මේ පුද්ගලයා පණ්ඩිතයෙක්ද, ඥානවන්තයෙක්ද, ගුණවන්තයෙක්ද කියලා තමන්ගේ ක්‍රියාවලිය, මේ පුද්ගලයාගේ ක්‍රියාවලිය තේරුම් ගන්න. ඒක තේරුම් ගන්න බැරි වුණොත් මේ සාසනය කරන්න බෑ. පුද්ගලයාගේ චරිතයෙන් ඒ පුද්ගලයා තේරුම් කරගන්න කියනවා. තේරුණා නේද? ක්‍රියාවෙන් පුද්ගලයා තේරුම් ගන්න නැත්නම් ඒක කරන්න බෑ. ඔන්න දෙවෙනි ලක්ෂණය. අනිත්‍යයි. දැන් තමන්ට තමන් තේරුම් ගන්න පුළුවන්. මම කේන්ති යන කෙනෙක්. දැන් අපි අපේ හැටි දන්නවනේ. තම අනිත් කවුරු දන්නේ නැතත් තමන් හිතේ දන්නේ කවුරුද? ආයෙ ඒකත් තේරුම් ගන්න. හැම එකම ගණන් බාහිර අජත්ත බාහිර. ඒවා ඊට පස්සේ ආසා ටික. අපිට ඉහෙඳ තිබ්බද නැද්ද කියලා අපි දැනගන්න ඕන. මොනවද ඉහෙඳ කියන්නේ? විස බීජ මැස්සෝ කියලා තියෙනවා. අපිටත් විස බීජ වැටුණද නැද්ද කියලා බලා ගන්න කියලා. මොනවද? අනුදහාන කියලා. උප උප්පන්නං කාමිතක්කන් ආදිවාසීති පජහති විනෝදේති දන්ති කරෝති අනුභවං ගමති. කාමිතක්කක් ඇති වුණා නම් ඒක දැනගන්න කියනවා. බිහිංසාවිතක්කක් අන්න මොකක්ද කරන්න හිතක් ආවම ඒක දැනගන්න කියනවා. ඊළඟට ව්‍යාපාර තරහ ඒක කියන අරෝධර වෛර ක්‍රෝධ මාන ඊර්ෂ්‍යා ඒ ස්මත් සීරමයි තියෙන්නේ ඔය ව්‍යාපාද කියන චෛතසිකයට. ඉතින් ව්‍යාපාදේ තමන්නම් ඇති වුණාද කියලා ඒවා අපිට අපේ ඇඟ කුණු කරන අපේ ජීවිතයේ සංසාර ජීවිතේම කුණු කරලා දාන ඒවා විසබී. අන්නේගේ බුදුජානක මහින්ද දේශනා කරේ තුන්වෙනි කාරණේ ආසාටික තිබ්බද කියලා දැනගන්න කියලා. දෙවෙනි තුන්වෙනි කාරණේ. හතරවෙනි කාරණේ වරක් පටිච්චාදේති. තුවාල වහන්න කියලා. අපිට තුවාල හයක් තියෙනවා. චක්කු සූත ගාන ජීවහා කායම. චක්කුනා රූපන් දිස්වා නේව නිමිත්තක් ගාහි භූති. ඇහින් රූපයක් දැක්කට පස්සේ ඒක ලස්සනයි හොඳයි බලයි කියලා ඒක ඇලෙන්න එපා කියනවා. කනින් සද්දයක් ආවම ඒකට වසඟ වෙලා ඒකට ඇලෙන්න එපා කියනවා. අන්නේ ඒ දොරවල් පහ වහන්න කියන එකයි කියන්නේ. ඈ වනං පටිච්චාදීද කියන්නේ මේ තුවාල පහ වහන්න. ඇහැ කරනාසේ දිවස මේ ටිකේ රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ කෙරෙහිමත කෙලෙස් උපදවන්න එපා. ඒ ලැබෙන අරමුණු කෙරෙහි කෙලෙස් උපදවන්න එපා කියන එකයි කියන්නේ. ඊළඟට දුහුම අත්තාව හොඳයි. අන්නේ මහරිමන් හරි සතුට එක වචනයක් හරි බණ කියන ඉගෙන ගත්තා නම් මට බොහොම සතුටුයි. දුහුම කතාවලදී දුම් ගන්න කියන මොනවත් සාසනය දුම් ගන්න කියලා කියන්නේ ධර්මය විස්තර වශයෙන් කියන්න පුරුදු වෙන්න කියන දුම් ගන්නවා කියන්නේ පතුරනවා කියන එකනේ. දුම් ගන්නවා කියන්නේ මොකද්ද? පතුරනවා. පතුරනකොට මොකද වෙන්නේ? දුම් ගන්නවා මැස්සො දුවනවා. විස බීජ නැති වෙනවා, පුස් නැති වෙනවා. ආ ඒ වගේ යථාත යථාවතන් යථානික්කෙන් ධම්මං, ඒ කියන්නේ අපි අහපු පළපුරුදු කරපු තථාගත ආර්ය සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ විස්තර වශයෙන් දැනගන්න කියලා මේ මේවා. විස්තර වශයෙන් දැනගන්න. එතකොට මොකද වෙන්නේ? මැස්සෝ කොහොමද ගිල්ලා යනවානේ? ආ අපේ ළඟදී ඇතුලේ අපිට ආනර්ථ කරන මැස්සෝ විස බීජ පුස් සේර ධර්මයේ විස්තර වශයෙන් දැනගන්න කියන ඉගෙන ගන්න කියන ධර්මයේ විස්තර වශයෙන් දැනගන්න ඉගෙන ගන්න කියන. ඊළඟට තොටුපොළ තිත්තං ඥානාත. තොටුපොළ දැනගන්න. මොකද තොටුපොළ දැනගන්න කියන්නේ? ධර්මදර විනයදර විචුන් වහන්සේලා කවුද? ශ්‍රාවක ශ්‍රාවකලා කවුද? ඊයයි ළඟට ඊයයි කවුද කියලා අඳුනගෙන ඉන්න කියන. ධර්මදර විනයදර මට මේ අය කවුද? ශ්‍රාවක ශ්‍රාවකව කවුද? මට මේ මාර්ගය දැනෙන වතුරු බොනවානේ. පිපාසය සංසාරයේ කෙලිස් පිපාසය නිමා ගන්න ධර්මයේ නැවති වතුරු බොන්න සුදුසු කවුද කියලා කාගෙන්ද කියලා දැනගන්න කියනවා. හරි. ඊට පස්සේ පීතං ඥානා බිවද නැද්ද කියලා දැනගන්න. ඒ අනිත් පැත්ත ගිහිලා කතාබස් කරලා එනවා අසුරු කරපුවාම මට ගැලපෙනවද නැද්ද කියලා තේරුම් ගන්න. මට මෙයාගෙන් ධර්මයක් ගන්න පුළුවන්ද? මම ඉන්න තැනින් මට ඉහළට යන්න, මං තියෙන ධර්මයෙන් ඉහළට යන්න, මගේ තියෙන ද්වේෂය නැති කරගන්න, එන ද්වේෂය වළක්වගන්න මට මෙයා ඇසුරු කිරීමෙන් පුළුවන්ද කියලා තේරුම් ගන්න කියන. තේරුණාද? පීතං ඥානාති කියන්නේ ඒකයි. ඊළඟට වීතිං ඥානාති. වීති කියන්නේ පාර. ඒ කියන්නේ ගෝචර වලට අරගෙන. ඒ කියන්නේ ආර්ය ශ්‍රාණික මාර්ගය දැනගන්න කියන. නිවනට යන මාර්ගය මොකද? ආර්ය ශ්‍රාණික මාර්ගය. ආර්ය ශ්‍රාණික මාර්ගය දැනගන්න කියන ඒක ජීවිතෙන් ක්‍රියාත්මක කරන්නේ කොහොමද කියලා දැනගන්න කියන. ඊළඟින් ඒ කියන්නේ මොකද? අපේ ගොදුරු බිම මොකද්ද? නෑ මං කිව්වේ දැන්නේ චක්කවත් ජීවනාන්දුන් නෑ චක්කවත් ජීවනාන්දුන් ඔන්න සකේ පෙත්තිකේ භික්කවේ ගෝචරේ චරත. සකේ පෙත්තිකේ භික්කවේ ගෝචරේ චරතන් මලච්චති මාරෝ වෞතාරන් මලච්චති මාරෝ ආරම්මා. කුසලානම් භික්කවේ ධම්මානම් සමාදාන හේතුවේ දවිදම් පුඤ්ඤම් පවණ්ඩති. කතමන්ද භික්කවේ භික්ඛු අත්ථ දීපෝ හෝති. ඉද වික්‍රේ වික්‍රු කායේ කායම් පස්සේ විහෙරති ආතාව සම්පජානම සතිමාමිනී රෝගේ පටිච්චාදා විද්‍යා දෝමනස්සං. වේදනාසු වේදනාන පස්සේ විහෙරති චිත්තේ චිත්තාන පස්සේ විහෙරති ධම්මේ ධම්මාන පස්සේ විහෙරති ආතාව සම්පජානම සතිමාමිනී රෝගේ අවිජ්ජා දෝමනස්සං. ඒවම ධම් වික්‍රේ වික්‍රු අත්ථ දීපෝ හෝති අත්ථ සරණෝ ධම්ම දීපෝ හෝති ධම්ම සරණෝ. දහවර කියන දේශනාව සකේ පෙත්තිකේ භික්කවේ ගෝචරේ චරත මහණෙනි උඹලා තාත්තටයි තිබදුරු විනේ පවණක් ඉඳපල් තාත්තටයි තිබදුරු විනේ පවණක් ඉඳපල්ලා. ඒක කියන උදාහරණය සකේ පෙත්තිකේ භික්කවේ ගෝචරේ චරතම් නලච්චති මාරෝතං. මහණෙනි අපිට ආරක්ෂාව තියෙන අපි පියාගේ දේපලේ භූමියේ පමණයි අපට ආරක්ෂාව තියෙන්නේ. ඒකෙන් පිටින්වත් අපට ආරක්ෂාවක් නැහැ. ඒ නිසා මේ සතර සතිපට්ඨානයේ විතරක් උඹලා ඉඳපදලා. ඒකෙ හිටියොත් න ලච්ඡති මාරෝ ඕතාර. මාරයාට අවකාශයක් ලැබෙන්නේ නැහැ. න ලච්ඡති මාරෝ ආරම්මන. මාරයාට අරමුණක් ලැබෙන්නේ උඹලා ආරක්ෂාව තියෙනවා. කොතනද? මම එතකොට දීපු මේ දේපල මොකද්ද? මේ සතර සතිපට්ඨානේ. මේ සතර සතිපට්ඨානේ ඉන්නේ. ඒක තමයි නුඹලාට ආරක්ෂාව. ඒක තමයි හැතවරණේ තියෙන්නේ. ඒකට උපමා කතාවක් තියෙනවා. මම කිව්වා කැටගිරිලේ කතාව මාත්‍ය දන්නවද? ඔය පස්සට ගෙවල් හදාගන්න දැන් කුඹුරු ආවට පොරක් පස් පෙරලනවා ලොකු නිෂ්කරණ මේවලි. ඒව ඇතුලේ කුරුල්ලෝ ජාතියක් නේ. ඒගොල්ලෝ කැදැල්ලා දාගෙන ඒව ඇතුලේ පස්සයක් පස් කුලිය. ඉතින් ඒගොල්ලෝ පරම්පරාවෙන් ඒගොල්ලන්ගේ තාත්තලා කියලා දෙන ඒ කුරුල්ලන්ට කවදාවත් මේ පස් කැඩ නැති තැනකට යන්න එපා. පස් කැඩ තියෙන තැන් භූමිවලම ඉඳපල්ලා. එහෙන් පිටියොත් මොන ජීවිතේ නැතුව ඉන්න කියලා. ඉතින් දවසක් එක ඔය කැටගිරිල්ලේ වෙලෙදුනා මම හැමදාම මෙදුරු පරම්පරාවෙන් මාතෘ කියන්නේ මම පොඩ්ඩක් පැත්තකට යන්න ඕනේ කියලා මෙයා ගියා තොරණක් වුණා. මතල් උටි ගියා. උගලට ගිහිල්ලා චීස් චීස් චීස් ගාලා ගෑ ගන්නවට උකුස්සෙත් දැක්කා. වේගෙන් ඇවිල්ලා ගත්තා. මේ උපමා කතා දුනා කියන්නේ ගත්තා. ගන්නකොට මෙයා බනින්න පටන් ගත්තා තමන්. මේ කිරිල්ලි බනින්න පටන් ගත්ත කාලෙ හොඳ වැඩේ. දෙමව්පියෝ කියන දේ අහන්නට හිතුවක් කාල දේ කරපු වැඩේ උඹට හොඳ වැඩේ කියලා දුස් දෙනවා. පාර උකුස්සහිතුව පුදුම වැඩක් නේ. දැන් මෙච්චර කල් මම සත්තු අල්ලපු ගමන් අනේ මං අතෑරපන් කියලා තමයි කෑගහන්නේ. නමුත් මෝ කෑගහන්නේ තවන්න බයයි. ඊපස්සේ අය ඔහොම කියන්නේ කියලා. දැන් අපි දෙමව්පියෝ කියන දේ අහන්න ඇති මට මේ වෙච්චි හොඳ වැඩේ නේ. මොකද උඹලා දෙමව්පියෝ අපේ දෙමව්පියෝ අපිට කියලා තියෙනවා අපිට අයිති මේ මිමින් පිට යන්න එපා කියලා. ගියේ ඉන්න තමයි මට මේ දේවලේ. ඒ නිසා මම අහුවා. බය මිතන්නපා මට පුළුවන් ඕන තරම් ආයෙනම් පලයන් ඔබ ගිහින් ඔබ පස් උඩු ගොඩ විහිපක් මම අල්ල ගන්න නැති කියලා බලන්න කිව්වා කුකුස්ස. ඊට පස්සේ කැණිගල මලයි දැන් ඒක කැක්ටි කිරලා ගිහලා පස් කුට්ටිය ගොඩ ගිහින් කීස් කීස් ගාලා කෑගෙනවා. කෑ ගහන කුකුස්ස වීගෙන් කැරකිලා කැරකිලා ගාලා ඇවිල්ලා අල්ල ගන්න එනකොට පස් කැටියට ගිහලා කුකුස්ස පපුව වැසනා පොළවේ උමෙරු දුහාන්දර කියන අන්නේ වගේ සතර සතිපට්ඨාන ඉන්නකම් ආරක්ෂාව තියෙනවා. මායයට අරමුණු නැහැ. සතර සතිපට්ඨානෙන් පිට ගියා නම් මායයට ඕන තරම් අරමුණු අවකාශ තියෙනවා. ඒ නිසා සතර සතිපට්ඨානෙන් ඉන්න කියලා. අතේ ගෝචර දෙන මොකද්ද? ආරක්ෂාවයි සතර සතිපට්ඨාන. ඒ කියන්නේ කයින් කරන දේ සිහියෙන් කිරීම, හිතන දේ සිහියෙන් යෙදීම, විඳින දේ සිහියෙන් යෙදීම, ස්වභාව, චිත්තචෛසික, චෛසික ධර්ම ඒ අනුව තේරුම් කර ගැනීම. ඒ පිළිබඳ සිහියෙන් යෙදීම. ඒ හත. ඊළඟට අනවශේෂ දෝහි. අනවශේෂ දෝහි. ඉතුරු පැටවුන් ඉතුරු කරන්නේ කියනවා. එහෙම බලන්න. ඒකනම් විශේෂයෙන් වික්තුන් මහන්සියලට. ඈ නෑ. නෑ. අනන්සේ පැටවන්න ඉතුරු කරලා දෝරනේ කියනවා. චීවර බින්න පාද සේනාසන පවා විලාන අපත්තේ තමන්න අවශ්‍ය පමණ විතරක් ගන්න කියනවා. දෙන ඔබ කුඹාර ගන්න නැතුව අවශ්‍ය පමණ බෝධිමේ මත්පන්නතා කියලා එකක් තියෙනවා. තමන්ගේ ලැබෙන ජීවිත පින්නපාත සේනාසන ගිලානක්වත් දෙකින් මේ හතරේ තමන්ගේ ඇති ප්‍රමාණය දැනගන්න කියලා. වෙනම ඔක්කොම ගන්නද ඇති ප්‍රමාණය විතරක් ගන්න කියලා. ඒකින් කියන්නේ සන්තුෂ්ටි තමන් කියවයි. කතා 10ක් වෙන දස කතාව මන්තානිකුත් පුන්නහාඳුරු අනිත් අයට අත්පේච්ච කතා සන්තුෂ්ටි කතා සල්ලේ කතා පවිවේක කතා ඒ කතා 10ක් තියෙනවා. අපි කතා කරන්න ඕන කතා 10ක් තියෙනවා. ඒ කතාවේ එකක් තමයි අල්පේච්ච කතා. තියෙන දේ ජීවත් වෙන. අතට අපිට අපේ නායකයන් පුරුදු කරලා දෙන්නේ. තියෙන දේ ජීවත් වෙන පුරුදු වෙනවා. ඒක තමයි උදාහරණකි. අල්පේච්චතාවය කියන්නේ ඒක. ඒක ගොඩාක් විස්තර මම දැකේ බලන්න. ඒ මොකද මේ සූත්‍රයේ මේ අරිය පරිේෂණ සූත්‍රයේ නෙමෙයි මේ සල්ලේ සරණ රතවිනීත සූත්‍රය. රතවිනීත සූත්‍රයේ ඔය කතා 10 ඇති මම ලස්සනට විස්තර කරලා දෙනවා. අල්පචිතාවය කියන්නේ මොකක්ද? ඉච්ඡතා හතරක් තියෙනවා. මම එදත් එදත් කිව්වා. ධර්ම සාකච්ඡාවේදී කිව්වා ඉච්ඡතා හතරක් තියෙනවා. පාපච්චිතා, මහේච්ඡතා කියලා. ඉතින් ඒවා. පාපච්චිතා ගැන එකක් කියලා දෙන්නම් මට. හරි? පාපච්ච ඉච්ඡතා හතරක් තියෙනවා. අල්පචිතාව එන්න කලින් තව ඉච්ඡතා හතරක් පාපේච්චතා. පාපේච්චතා කියන්නේ තමන් වැරදි කරනවා, වැරදි කරන ඒවා හංගන. ඒකට කියනවා මොකද්ද? පාපේච්චතා. පව් කරනවා, වැරදි කරනවා, ඒවා හංගන. ඒකට කියනවා පාපේච්චතා. ඊළඟට මහිච්චතා. මහිච්ඡතාව කියන්නේ වැරදි කරනවා නැත්නම් මේ හොඳ දේවල් කරන්නේ නමුත් කරන බවට පෙන්නන වැරදි හොඳ දේවල් කරන්නේ නැහැ නමුත් හොඳ දේවල් කරන බව පෙන්නන ඒකට කියන මහිච්ඡතාව කියලා. අත්‍ත්‍ච්ඡතා කියලා තායකක් තියෙනවා. අප්පච්ඡතානේ හයන්න, තයන්න, රකාරාංශේ උලිගින්. අත්‍ත්‍ච්ඡතා හයන්න, තයන්න, ඉස්පිල්ල, රකාරාංශ තන අත්‍රිච්ඡත. අත්‍රිච්ඡත ඉවච්ඡත. ඒ කියන්නේ හැම වෙලාවෙම තමන්ට තියෙන එක වඩා අනුන්ට ලැබිච්ච එක හොඳයි කියලා හිතනවා. මම ඒක අටුවා කතාවේ තියෙන උපමා කතාවක් කිව්වා. ඈ භික්ෂුණීන් වහන්සේලා 39 කර කැවුම් පූජා කරන්න ගිහිල්ලා ඒ ප්‍රධාන භික්ෂුණීන් වහන්සේට එකම අච්චුවේ හදපු කැවුම් දානචින්න වහන්සේ කැම පූජා කරනවා. එයා හිතුවා මගේ ඉතර වැඩි ඊළඟට කියලා සම්මුතිය හොඳයි කියලා. ඊට පස්සේ මේක දුන්නා යාට ඒක ලේ කියලා. ඊට පස්සේ දුන්නා ඒකට වැඩි අනිත් දේවල්. එහෙම එහෙම 30ම අන්තිමේ තමයි පූජා කරන්නේ. ඒ කියන්නේ තමන්ට ලැබෙන දේට වඩා අනුන්ට ලැබෙන දේ හොඳයි කියලා හිතනවා. තමන්ගේ තියෙන දේවල් වලට වඩා අනිත් අයට ලැබෙන දේට කැමති වෙනවා. ඒකට කියනවා අත්‍රිච්ඡතා. ඊළඟ එක අප්පච්ඡතා. ඊළඟ හතරෙනි මොකද්ද? අප්පච්චිතා. ඒ ඉච්ඡතා හතරෙන් එකක් විතරයි කුසල. අනිත් තුනම අකුසල. පාපච්චිතා, මහච්චිතා, අච්චිතා ඒ තුනම අකුසල. අල්පේච්චිතා. අල්පේච්චිතාවේ අල්පේච්චිතා හතරයි මේ. අල්පේච්චිතා කියක් තියෙනවද? සාසනේ හතරයි. පළවෙනි එක පරියාය අප්පච්චිතා. බාහුසච්ච අප්පච්චිතා. දුතන් අප්පච්චතා, පච්චය අප්පච්චතා. පරියාය අප්පච්චතා කියලා කියන්නේ බොහෝ දේවල් දැනගෙන හිටියත් කිසිවක් නොදන්න බවට ඉන්නේ. තමන්ගේ දැනුම කිසි වෙලාවක ප්‍රකට කරන්න යන්නේ නැහැ. ඒක ආත්මය. එහෙමයි. කාම නන්දගෙන අය නිතරම තේරුම් ගන්න තමන්ගේ වියක්කම උගත්කම අනුන් දෙන්නුට යන්නේ නැහැ. පරියාය අප්පච්චිතා. ඊළඟට අධිගම පරියාය අපිච්චත පච්චය අපිච්චත පච්චය අපිච්චත කියන්නේ චීවර පිටපාද සේනාසන ගාන ප්‍රතිකෙන් මේ හතර තමන්ට ලැබෙන විදියට ජීවත් වෙනවා. ඊළඟට දුතං අපිච්චත ඊළඟට දුතං තමන් දුත ගුණ ආරක්ෂා කරලා ඒවා ප්‍රකට කරන්නේ නැහැ. ඒ කියන්නේ දුතාන 13ක් තියෙනවානේ. යෝගීන් වහන්සේලා මේක ප්‍රධාන වශයෙන් කරපු ආමෘණමක් තමයි කවුද? මහා කාශ්‍යප මහ රහතන් වහන්සේ. තාම අල්පේච වරගත ඒ ජීවන ජීවිත තියෙනවා. ඒක එකක් තියෙනවා දැන් මේ අට කතාවේ කතාවක් තියෙනවා. ආමෘණ කෙනෙක් 12වද්ද නේසජ්ජිකාංගය කියන එක ආරක්ෂා කරනවා. නේසජ්ජිකාංගය කියන්නේ නිදාගන්න නෑ. ඒක දන්නවද කතාව? අවුරුදු 12ක් ආරක්ෂා කරනවා. එදා දවසේ පන්සල තව හාමුදුර කෙනෙක් ආවා වැස්ස අකුණු කරනවා. මේ හාමුදුරුව නිදා ගන්න එන්නේ සද්දිකාංගයේ තියෙන ආකාර තුන කියලා උත්කෘෂ්ඨ මධ්‍ය මුදුක කියලා. උත්කෘෂ්ඨව රකින්න ගන කිසිම වෙලාවක නිදා ගන්න සංඥාවෙන් නිදා ගන්නේ නැහැ. ඉඳගෙන තමයි ඉන්නේ. අර ඉඳගෙන ඉන්නකොට නිින්දක කරන්න දෙයක් නැහැ. කිසි වෙලාවක නිදා ගන්න සංඥාවෙන් නිදා ගන්නේ නැහැ. ඉතින් දැන් අර ආගන්තුක ආගන්තුකත් ඉන්නවා. මේ ආගන්තුකෙත් ඉන්නවා. රෑ වැස්ස වහින අකුණු කරනවා. ඉන්නා ඉදිරි කොටනකොට පේනවා මේ ආගන්තුකෙත් ඉන්නවා. ආගන්තුකෙත් ප්‍රතාවක වැස්ස නිසා මේ ආගන්තුක දොට්ට කරන්න යනවා වුණා. දෙතුන් පාරකට යනකම මේ ආගන්තුක ඉඳගෙන ඉන්නවා. ඊට පස්සේ ඇහුවා ආගන්තුක තුන්වෙනි හතර පාර එළියට ගෙනගෙන ආශ්‍රිතුන් නේසජ්ජිකද කියලා. කියනවා අවුරුදු 12ක් ආරක්ෂා කරගෙන ඉන්න නේසජ්ජිකාංගේ කි එහෙම නේද? අන්න දෙගලගේ තමන් ගුණයක් රකින්න බව අනිත් අය ප්‍රකට කරන්නේ තමන් ගුණ ධර්මයක් ආරක්ෂා කරනවා සීලයක් ආරක්ෂා කරනවා කියලා අනිත් අය ප්‍රකට කරන්නේ නැහැ. නේද? නරහා කිසිම උත්තරයක් දෙන්නේ නැහැ. ඔව් කිව්වෙත් නැහැ කිව්වෙත් නැහැ. එකල අරහන් මේ නිදාගන්න පස්සේ නැගිටලා පස්ස සමාදන් වුණා. අරහන් මේ නිදාගත්තට පස්සේ ආපහු නැගිටලා සමාදන් වුණා. අන්න ඒ වගේ අල්පේච තමන්ගේ ගුණධර්ම ප්‍රකට නොකර ඉඳගෙන කියන ඒ වගේ වල පච්චේ අපිච්චතා කියනවා. නෑ දුතන්න අපිච්චතා. ඊළඟේ අධිගම අපිච්චතා. තමන් මාර්ගඵල ධ්‍යාන සමාපත්තිය ලබාගෙන ඉගෙන ඒවා ප්‍රකට කරන්නේ ඒ කියන්නේ මෙන්න මේ කාරණා හතර අපිච්ච අපිච්ච කතා කියන්නේ ඔන්නෝවා ගැන කතා කියන්නේ සල්ලේක කතා කියන්නේ සහැල්ලුවම විවේකී පිළිම කෙලිස් නැතු ඉන්නේ කොච්චර හොඳද කියලා කතා කියන්නේ විරිය ආරම්භ කතා කියන්නේ ආර්ය අෂ්ටාංග මාර්ගය වඩන්න අපිට තියෙන බාධා ජය ගන්න කරගෙන අපි ඒක කරගෙන යන්න කොහොමද කියලා කතා කරන්නේ සීල කතා කියන්නේ සීලය පිළිබඳ කතා කියන්නේ සමාධි කතා කියන්නේ සමාධි දියුණු කරගන්න කොහොමද කතා කියන්නේ විරිය ආරම්භ කතා කියන්නේ වීර්ය පිළිබඳ කතා කියන්නේ යන්න ඔය කතා 10ක් තියෙනවා අන්න ඒවා කතා කියන්නේ ඊළඟට චතසත්පට්ඨාන කියන්නේ කියලා සීලියනේ ගෝචරී කියන්නේ මොකන්ද අනවශේෂ අනවශේෂ දෝහි කියන්නේ අනිත්‍යයෙන් අනිත්‍ය කාරණයක් වන අල්පේචතාවෙන් ජීවත් වෙන්න කියන එක. අනුසේස දෝහි කියන්නේ පටවන් ඉදිරි කරලා තියෙන දෝණේ කියන්නේ. නේද? ඒ කියන්නේ තමන්ට ජීවර බින්න පාද සේනාසන පිළිබඳ තමන් ප්‍රමාණයේ දරගෙන බාර ගන්න. ඊළඟට 11 වෙනි කාරණේ. කූපිතා ගෝසබා ගෝපරිනායක අතිරේක පූජාය මානෙන්ති පූජිත ගැන ප්‍රධාන ඒ ඉන්න ගව රැලේ ප්‍රධානින්ද සල්කාම කරන්නේ ගරු කරන්නේ කියන සල්කාම. ඒ කියන්නේ මොකද්ද? තමන්ට වඩා සීල ප්‍රතිපත්ති ගුණෙන් වැඩිහිටි භික්ෂූන් වහන්සේලාට සල්කාම කරනවා. තමන්ට වඩා සීලේ ගුණෙන් නුවණින් වැඩි සීල සමාධි ප්‍රඥාවෙන් වැඩිහිටි භික්ෂූන්ට සල්කාම කරනවා. ඒ අයගේ ආගමනේ නිතරම බලාපොරොත්තු වෙනවා. මට වඩා සීවත් ගුණවත් උගත් භික්ෂුන් වහන්සේ කෙනෙක් ආශ්‍රයයට ලැබෙනවා නම් භික්ෂුන් වහන්සේලාට පරිනිබ්බාන සූත්‍රයේ අපරිහානීය ධර්ම 41ක් දේශනා කරලා තියෙනවා. ගිහියන් කීයද? ගිහියන් අපරිහානීය ධර්ම කීයද? 7යි. අපරිහානීය ධර්ම කීයද? 7යි. සමගිවරයස් වීම සමග විසිර යාම කියලා තියෙනනේ නේද? භික්ෂුන් වහන්සේලාට කීයක් කියලාද කියලා සරණා තමයි. 41. එතකොට ඔක්කොම කියන 48ක් බුදුහාමර දේශනා කරන පරිනිබ්බාන සූත්‍රය බලන්න. 48ක් වෙන. ඒකෙන් 41ක්ම තියෙන කාටද? භික්ෂුන් වහන්සේ. ඒකෙන් එකක් තමයි ඔය මම කියන්නේ. මොකද්ද ඔය බුදුහාමර කියන්නේ? තමන්ව වඩා සීලෙන්, ගුණෙන්, සමාධියෙන්, ප්‍රඥාවෙන් වැඩි හිටි දන්න ආගමදර, ධර්මදර, විනයදර භික්ෂුන් වහන්සේලා මේ පැමිණීම නිතරම බලාපොරොත්තු වෙන. ඒක දියුණුව කැමති භික්ෂුවේ අභිවෘද්ධියට යන භික්ෂුවගේ ලක්ෂණය. අපේ අපරිහානීය ධර්මය. යා පිළිගන්නේ නැවතාව. ඉතින් මේ 11 වෙනි කාරණේ මොනවායි? කියන්නේ තමන් වඩා ගුණවලින් වැඩි හිටි දැනුවත් සිල්වත් ගුණවත් හිතකය වචනේ සම්මත ඇති. උසස් පුද්ගල ආශ්‍රය කරන්න විතරම පුරුදු වෙන්න. එයාට සාරාම. ඒකයි මේ. දැන් කරුණ 11 මතක. ඔයක මොකද්ද ඔය සූත්‍රේ? මහා ගෝපාල සූත්‍රය. මහා ගෝපාල සූත්‍රේ මැදින් ඉන්න. මජ්ක්‍ධිමනිකායේ කේවල ඔක්කොම කර්මස්ථාන. මජ්ක්‍ධිමනිකායේ සූත්‍ර 152ම කර්මස්ථාන. කියන්නේ ඒවා එක එක්කෙනාගේ වෙන පාද කර්මස්ථාන. බුදුහාමර තමයි ලෝකෙන ශ්‍රේෂ්ඨම කර්මස්ථානාචාර්යයන් වහන්සේ බුදුහාමර වැඩි කෙනෙක්. මේ බුදුහාමර කියලා දීපු ඔය කර්මස්ථාන ටික තමයි. එතකොට දැන් අදින් වස්තාලෙ නීවර වෙනවා. වස්තාලෙ. පොය වැඩිලක් තියෙනවා. මම හවස බහ තියෙනවා. මම කියන්නේ හවස බහ. පොය වැඩි කරන්නේ. දැන් ඇතිනේ වෙලා ඉවරයි. හරි. මම මේ භාවනා කරවන්න කියලා හිතා නාවේ තියෙනවා. වෙලා වල පොම්පිය. මේ යාවි අනුරෝධයෙන් දෙවෙනි සිල්ලාකින් අපි ඉඳ කොහොමද අපිට ඉඳ අපි තියෙකලන් කියන්නේ දැන් යාළු ගොඩක් අතර ඉන්නකොට ඔව් දැන් කියනවා මම ස්පෙෂල් එකක් දෙන්නේ නෑ ඒක කියලා මට මඩ නෑ මම ඉන්නේ ප්‍රෝග්‍රෑම් එකේ නෑ එහෙම කියලා එහෙම කියන්න හොඳ නෑ කියලා කියන්නේ එහෙම නෑ ආ මට වැඩක් නෑ මට දායක දෙන්න විදිහක් නෑ මම පොඩි අවශ්‍යතාවය වල අත්හරින්න වැඩක් තියෙනවා ඒක අනිවාර්ය කරන්න ඕන වැඩ ඒක නිසා මම මේක කරනවා නේද සමාජයෙන් ප්‍රශ්න තියෙනවා නේද දැන් අර මම කීප දෙනෙක් ටොරොන්ටෝ තින්දි ගෑවම කියලා සාමාන්‍යයෙන් දේශනා අපි ආවා අපිට හරි මෙහෙ පොඩි මේවක් කරන්න පුළුවන් නම් මම මොනිට වැඩි කාලයක් තව ඉන්නේ මම යනවා යන්නේ මේ මේකේ වෙබ්සයිට් එක බලලා ටික ටික ওই සූත්‍ර දේශනා 4-8 තමයි දාගන්නේ. අනික කිව්වා ඔයගොල්ලෝ පස්ස. මම දේව කාරක් කියන්නේ යන්න ඕනේ නැහැ. තමන් ටික කරගෙන ඉන්නේ ආයතක මේ කාලේ තියෙන මේ සමාධි තත්ත්වයත් එක්ක ගුණධම් රැකෙන්න පුළුවන් කාලයක් මේ කාලේ. මේ කාලේ අමාරු තාම. ඒ කියන්නේ නිතරම පහරවා දෙන්නේ ඉතින් නිතර අපේ හිතන සහාය පරිස්සමෙන් මේ අයින් වෙලා පුළුවන් තරම් හරි ඉබ්බගේ ന്യാය තමයි දුන්නේ කියලා දෙනවා ඉබ්බයි ජීවත් වෙන වෙලක ඌ අර අනුපාතම දාලා ඉන්නවා වට පිටාව සුසු නැත්තම් කෑම නැතත් නිින්ද නැතත් මොනව නැතත් අඩු දිගාරින් ඇතුළට දාන්නේ බුදුහාරගෙන පරි පටා පිටා හොඳ නැත්තම් මුකුත් කරන්නේ නැතුව බනවත් කියන්නේ නැතුව නිකන් ඉන්න කියලා තියෙනවා. නිදා ගන්න කියලා තියෙනවා. මහානේ නිදා ගන්න නිදාගෙන ඉන්නවා. ඇයි? නයිට් ලයින් වල ආවිතර පුදින චක්කුණා ඇහෙන් රූප පේන හැට. කනට සද්ද ඇහෙන. ඒක උතමන්න එකේ ජීවිතේ ගැටෙන්න ඇති. පරිසරය හොඳ වුණොත් අනුරිගේ හිිර දාලා යන්න පුළුවන්. අන්නේ උදාහරණ ක්‍රම දේශනා. මම මතකනේ කොතනද ගොසුත් දේශනාත් තියෙන කොටිය. ඉතින් ඒක නිසා කියන්නේ අන්නේ වගේ ඉන්නේ කියන්නේ. පුළුවන්. ඔය දැන් විසාකව අවුරුදු 7න් සෝවන්නේ. පුළුවන්. ඔය අගිගේ රාත්‍රියෙන් පුළුවන් රාත්‍රියන් පස්සේ ඉන්නේ. මොකද ඇත්තට එතන තැනක් නෙමෙයි. එතන තැනක් නෙමෙයි. කියන්නේ ඒ සිතුවිලි උපදවන්න බෑ. ඒකෙන්ද එක්ක මැරෙන්න ඕනේ නැත්තම් ආවේ අත්තල යනවා. ඒ කියන්නේ ඒක මේ කවදාවත් ඉන්නේ නැහැ. කවදාවත් ඉන්නේ නැහැ. හත් වෙච්ච කෙනෙක් ඉන්නේ. ඒ කියන්නේ ඉන්නේ කියන්නේ යාට ඒ පරිසරයේ ඒ සිතුවිලි උපදවන්නේ නැහැ. දැන් කවුරු හරි තමන්ගේ දරුවෙකුට දරුවෙක් උපදිනවා. මොන පුරා ගෙනත් දෙනවා. එතකොට එතකොට එයාට පුළුවන් ඒ අනේ මගේ මොන පුරු පැටියා එහෙම කරන්නේ එයා හිත පහළ වෙන්නේ නැහැ. ඉතින් එතකොට එතන එතන කසුනේ අනිවාර්යෙන් මේක ඇත්තටම ඒ සිතුවිලි උපදවන්න බෑ. අත ගන්න පුළුවන් කරුණාවෙන් නැති නමුත් ඒ එකපාරක් කරනවා නමද එයා වංචනික දෙයක් කරන්නේ නැහැ නේ අනේ මිනිසු කරන මේ බොරු වැඩ කියලා සංගීත සම්දර්ශන බලන්න යනවා අම්මේ අපි අද යනවා සංගීත සම්දර්ශන බලන්න අම්මා ඉන්නේ ඉස්සරහත් ඉච්ච අම්මලගේද අනේ මොනවද මේ කරන පිස්සු වැඩ කියලා එහෙම කියන්න බෑනේ කිව්ව ගමන් ඉතින් එතන ගැටුමක් නේ ඉතින් එයා ඉන්නේ ඒකයි හේතුව ඒ කියන්නේ ඒ සිතිවිලි වලට සමාන්තරව යන්න බෑ ගිහි ගෙදරක පවත්වන සිතේලි පංචකාම සම්පත් පිළිබඳ පවදන සිතේලි පුදවන්න බෑ. ඒකයි. ඉතින් ඒක රහත් තුනක් ඉන්නේ නැහැ ඒක. රහත් තුනක් ඉන්නේ. ඉතින් ඔව් ဒုတိယံတိ සංඝං සරණං ගච්ඡාමි තတိယံတိ බුද්ධං සරණං ගච්ඡාමි තတိယံတိ ධම්මං සරණං ගච්ඡාමි තတိယံတိ සංඝං සරණං ගච්ඡාමි සරණාගමනං සම්පූර්ණං හා සිල්ස් මේ පවර්ණ එක.